മധ്യമ നിഖായോ 2.3.7 മഹാസകലദായി സുത്തം ഏവം മേ സുത്തം ഏകം സമയം ഭഗവാ രാജഗഹേ വിഹരതി വേലുവനേ കലന്തക നിവാപേ തേന കോപന സമയേന സംബഹുലാ അഭിഞ്ഞാത പരിമ്പാജക മോരനിവാപേ പരിമ്പാജകാരാമേ പട്ടിവസന്തി സേയതീദം അന്നഹാരോ വരധരോ സകലദായേ ച പരിമ്പാജകോ അന്യേ ച അഭിഞ്ഞാത അഭിഞ്ഞാത പരിമ്പാജക അഥ കോ ഭഗവാ പുംബന് സമയം നിവാസിത്വാ പന്തചീവരം ആദായ രാജഗഹം പിണ്ഡായ പാവിസി അഥ കോ ഭഗവതോ ഏതദ്ഹോസി അതിപ്പഗോഖോതാവരാജഗഹേ പിണ്ഡായ ചരിതും യന്നൂനാഹം യേന മോരനിവാപോ പരിമ്പാജകാരാമോ യേന സകലദായി പരിമ്പാജകോ തേനുപസംഗമേയന്തി അഥ കോ ഭഗവായേന മോരനിവാപോ പരിമ്പാജകാരാമോ തേനുപസംഗമി തേന കോപന സമയേന സകലദായി പരിമ്പാജകോ മഹതിയാ പരിമ്പാജക പരിസായ സന്ധിം നിസിന്നോതി ഉന്നാദിനിയാ ഉച്ച സന്ദ മഹാസന്ദായ അനേകവിഹിതം തിരഞ്ചാന കഥം കഥയന്തിയ സേയതീദം രാജകഥം ചോരകഥം മഹാമന്ത്രകഥം സേനാകഥം ഭയകഥം യുദ്ധകഥം അന്നകഥം പാനകഥം വന്ത്കഥം യാനകഥം ശയനകഥം മാലാകഥം ഗന്ധകഥം ജ്ഞാതികഥം ഗാമകഥം നിഗമകഥം നഗരകഥം ജനപദകഥം ഇന്ദ്രികഥം പുരുഷകഥം സൂരകഥം വിശിഖാകഥം കുംഭഠാനകഥം Pubbapetakathangnanatthakathang lokakkhayikang samundakkhayikang iti bhava bhava kathang iti va Addasa ko sakuludai paribhajako Bhagavantam duretov agacchantam Disnvanasakam parisam santhapesi Appasaddha bhunto huntu Ma bhunto saddhama katanta Ayaṃ samano gotamo āgacchati Appasaddha kāmo ko panaso āyasma Appasaddhasya vannavādi Appeva nāma app Appasaddhaṃ parisaṃ viditvā Upasaṅkamitabhaṃ manyeyāti Atha kote paribhājaka tunhi ahesuṃ Atha ko bhagavāyena sakuludāi paribhājako tenupasaṅkami. Atha ko sakuludāi paribhājako bhagavantaṃ etadvocha. Etukho bhante bhagavā Svāgataṃ bhante bhagavato Chirasaṅkho bhante bhagavā Imaṃ pariyāya makāsi Yadidaṃ idhā gamanāya Nisedatu bhante bhagavā idamāsanaṃ paññattanti. Nisedi bhagavā paññatte āsane. Sakuludāyikho paribhājako. Anyataraṃ nīcaṃ āsanaṃ gahetvā ekamantaṃ nisedi. Ekamantaṃ nisinnaṃ kho sakuludāyiṃ paribhājakaṃ bhagavā etadvocha. Kāyanuttha udāya ētarahi kathāya sannisinnā kāca paṇavo antarā kathā vippakatāti tittathe sābhante kathā yāyamayaṃ ētarahi kathāya sannisinnā nesā bhante kathā bhagavato dullabhā bhavissati paccāpi savanāya Purimāni bhante divasāni purimatarāni Nānātithiyānaṃ samanam brāhmanānaṃ කුතුහලසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කතා උදපාදී ලාභාවත භෝ අංගමගධානං සුලන්ධං වත භෝ අංගමගධානං යත්තිමේ සමනම් බ්‍රාහ්මනා සංඝිනෝ ගනිනෝ ගනාචරියා ඥාතායසස්සිනෝ තිත්තකරා සාධු සම්මතා බහුජනස්ස රාජගහං වස්සාවාසං ඕසඨා අයම්පිකෝ පූරණෝ කස්සපෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සිතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපි රාජගහං වස්සාවාසං ඕසඨෝ අයම්පි මක්ඛලී ගෝසාලෝ පෙයාල අජිතෝ කේසකම්බලි පෙයාල පකුධ කච්ඡායනු පෙයාල සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ පෙයාල නිගන්ඨෝ නාත පුත්තෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සිතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපි රාජගහං වස්සාවාසං ඕසඨෝ අයම්පි කෝ සමනෝ ගෝතමෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සිතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපි රාජගහං වස්සාවාසං ඕසඨෝ කෝනුඛෝ ඉමේ සම්භවතං සමනම් බ්‍රාහ්මනානං සංඝීනං ගනීනං ගනාචරියානං ඥාතානං යසස්සීනං තිත්ථකරානං සාධු සම්මතානං බහුජනස්ස සාවකානං කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ කතංච පනසාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තිති තත්‍රේකච්චේව මාංසු අයං කෝ පූරණෝ කස්සපෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝ යසස්සිතිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝචකෝ සාවකානං නසක්කතෝ නගරුකතෝ නමානිතෝ නපූජිතෝ නච පනපූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති භූතපුබ්බං පූරණෝ කස්සපෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති තත්‍රඤ්ඤතරෝ පූරණස්ස කස්සපස්ස සාවකෝ සද්දමකාසි මා භුන්තෝ පූරණං කස්සපං ඊතමත්තං පුච්චිත්ත නේසෝ ඒතං ජානාති මයමේතං ජානාම අම්හේතමත්තං පුච්චත මයමේතං භවන්තානං ව්‍යාකරිස්සාමාති භූතපුබ්බං පූරණෝ කස්සපෝ බාහපග්ගෛය කන්දන්තෝ න ලභති අප්පසද්දා භුන්තෝ මා භුන්තෝ සද්දමකත්ථ නේතේ භවන්තේ පුච්ඡන්ති අම්හේතේ පුච්ඡන්ති මයමේතේ සංව්‍යාකරිස්සාමාති බහුඛෝ පනපූරණස්ස කස්සපස්ස සාවකා වාදං ආරෝපෙත්වා අපක්ඛන්තා නත්වං ඉමං ධම්ම විනයං අජානාසි අහං ඉමං ධම්ම විනයං අජානාමි කිං ත්වං ඉමං ධම්ම විනයං අජානිස්සසි මිච්ඡාපටිපන්නෝ ත්වමසි අහමස්මි සම්මාපටිපන්නෝ සහිතං මේ අසහිතං තේ පුරේ වචනීයං පච්චාවච පච්චාවචනීයං පුරේ අවච ආචින්නං තේ විපරාවත්තං ආරෝපිතෝ තේවාදු නිග්ගහීතෝසි චරවාදප්පමොක්ඛාය නිබ්බේඨේවා සචේ පහෝසීති ඉති පූරණෝ කස්සපෝ සාවකානං සක්කතෝ නගරුකතෝ නමානිතෝ නපූජිතෝ නච පනපූරණං කස්සපං සාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති අක්කුණ්ඨෝ ච පනපූරණෝ කස්සපෝ ධම්මෝක්ඛෝ සේනාති ඒකච්චේව මාහංසු අයං භික්ඛෝ මක්ඛලි ගෝසාලෝ පෙයාල අජිතෝ කේසකම්බලි පෙයාල පකුදෝ කච්ඡායනු පෙයාල සංජයෝ බෙල්ලට්ටි පුත්තෝ පෙයාල නිගන්තෝ නාත පුත්තෝ සංඝීචේව ගනීච ගනාචරියෝච ඥාතෝයසස්සී තිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝපිසාාවකානන්න සක්කතෝ නගරුකතෝ නමානිතෝ නපෝජිතෝ නච පණනිගන්ටන් නාතපුත්තං සාාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති භූතපුබ්බං නිගන්ටෝ නාතපුත්තෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති තත්‍රඤ්ඤතරෝ නිගණ්ඨස්ස නාථපුත්තස්ස ශාවකෝ සද්දමකාසී මා භුන්තෝ නිගණ්ඨං නාථපුත්තං ඒතමත්ථං පුච්චිත්ථ නේසෝ ඒතං ජානාති මයමේතං ජානාම අම්හේතමත්ථං පුච්ඡත මයමේතං භවන්තානං ව්‍යාකරිස්සාමාති භූතපුබ්බං නිගණ්ඨෝ නාථපුත්තෝ පාගාපග්ගය්‍ය කන්දන්තෝ න ලභති අප්පසද්දා භුන්තෝ හන්තු මා භුන්තෝ සද්දමකත්ථ නේතේ භවන්තේ පුච්ඡන්ති අම්හේතේ පුච්ඡන්ති මයමේතං ව්‍යාකරිස්සාමාති බහුඛෝ පන නිගණ්ඨස්ස නාථපුත්තස්ස ශාවකා වාදං ආරෝපෙත්වා පක්කන්තා නත්වං ඉමං ධම්ම විනයං ආජානාසි අහං ඉමං ධම්ම විනයං ආජානාමි කිං ත්වං ඉමං ධම්ම විනයං ආජානිස්සසි මිච්ඡාපටිපන්නෝ ත්වමසි අහමස්මි සම්මා පටිපන්නෝ සහිතං මේ අසහිතං තේ පුරේ වචනීයං පච්චාවච පච්චාවචනීයං පුරේ අවච ආචින්නන්තේ විපරාවත්තං ආරෝපිතෝ තේවාදෝ නිග්ගහීතෝසි චරවාදප්පමුක්ඛාය නිබ්බේතේහිවා සචේ පහෝසීති ඉති නිගණ්ඨෝ නාථපුත්තෝ ශාවකානං සක්කතෝ නගරුකතෝ නමානිතෝ නපූජිතෝ නච පන නිගණ්ඨං නාථපුත්තං ශාවකා සක් කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. අක්කුණ්ඨෝච පනනිගණ්ඨෝ නාත පුත්තෝ ධම්මක්ඛෝ සේනාති. ඒකච්චේ ඒව මාහන්සු අයං ඛෝ සමනෝ ගෝතමෝ සංඝීචේව ගනීච ගනාචරියෝ ච ඤාතෝ යසස්සි තිත්ථකරෝ සාධු සම්මතෝ බහුජනස්ස සෝච ඛෝ ශාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ සම්මනංච පන ගෝතමං ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති. භූත පුබ්බං සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති. තත්‍රඤ්ඤතරෝ සම්මනස්ස ගෝතමස්ස ශාවකෝ උක්ඛාසි. තමේනඤ්ඤතරෝ සම්බ්‍රහ්මචාරී ජන්නුකේ ඝට්ඨේසි. අප්පසද්ද ආයස්මාතු මායස්මා සද්දමකාසි. සත්තානෝ භගවා ධම්මං දේසේතිති. යස්මින් සමයේ සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති. නේව තස්මින් සමයේ සමනස්ස ගෝතමස්ස ශාවකානං කිපිත සද්දෝති උක්කාසිත සද්දෝවා. තමේනං ජනකායෝ පච්චාසින් සමාන රූපෝ පච්චුපට්ඨිතෝති. යං නෝ භගවා ධම්මං භාසිස්සති තං නෝ සොස්සාමාති. සේයථාපිනාම පුරිසෝ චාතුම් මහාපතේ කුද්දං මධුං අනේලකං පපීලෙය්‍ය තමේනං මහාජනකායෝ පච්චාසින් සමාන රූපෝ පච්චපට් ඨිතෝස්ස. ඒව මේවං යස්මින් සමයේ සමනෝ ගෝතමෝ අනේක සතාය පරිසාය ධම්මං දේසේති. නේව තස්මින් සමයේ සමනස්ස ගෝතමස්ස ශාවකානං කිපිත සද්දෝවා හෝති උක්කාසිත සද්දෝවා. තමේනං මහාජනකායෝ පච්චාසින් සමාන රූපෝ පච්චුපට්ඨිතෝති යං නෝ භගවා ධම්මං භාසිස්සති තං නෝ සොස්සාමාති යේපි සමනස්ස ගෝතමස්ස ශාවකා සම්බ්‍රහ්මචාරී සම්පයෝජිත්වා සික්ඛං පඤ්චක්ඛාය හීනායාවත්තන්ති තේපි සත්තු වන්නවාදිනොහොන්ති ධම්මස්ස වන්නවාදිනොහොන්ති සංඝස්ස වන්නවාදිනොහොන්ති අත්තගරහිනෝ ඒවහොන්ති අනඤ්ඤගරහිනෝ මයමේවෙත්ත අලක්ඛිකා මයං අප්පපුඤ්ඤා යේ මයං ඒවං ස්වාක්ඛාතේ ධම්මවිනයේ පබ්බජිත්වා නාසක්ඛිම් හයාව ජීවං පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරිතුන්ති තේ ආරාමික භූතාවා උපාසක භූතාවා පංචසු සික්ඛාපදේසු සමාදාය වත්තන්ති ඉති සමනෝ ගෝතමෝ ශාවකානං සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ සමනංච පනගෝතමං ශාවකා සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තිති කතිපනත්වං උදායි ධම්මේ සමනුපස්සසි ඒහි මම ශාවකා සක් කරුන්ති ගරු කරුන්ති මානින්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්තිති පංචකෝ අහම්භන්තේ භගවති ධම්මේ සමනුපස්සාමි ඒහි භගවන්තං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානින්ති පූජෙන්ති සක්කත්වා ගරුකත් උපනිස්සාය විහරන්ති කතමේ පංච භගවායි භන්තේ අප්පාහාර අප්පාහාරතාය ච වන්නවාදී යම්පි භන්තේ භගවා අප්පාහාර අප්පාහාරතාය ච වන්නවාදී ඉමං කෝ අහං භන්තේ භගවති පඨමං ධම්මං සමනුපස්සාමි ඒන භගවන්තං ශාවකා සක්කරොන්ති ගරුකරොන්ති මානින්ති පූජෙන්ති සක්කත්වා ගරුකත් त्वा उपनिस्साय विहरन्ति। पुनच परं भन्ते भगवा संतुष्टो इतरेतरेण चीवरेण इतरेतरचीवर संतुष्टया च वर्णवादी यं पिबन्ते भगवा संतुष्टो इतरेतरेण चीवरेण इतरेतरचीवर संतुष्टया च वर्णवादी इमं को अहं भन्ते भगवति द्वितीयं धम्मं समनुपस्सामि येन भगवन्तं सावका सक्करुन्ति गरुकरुन्ति मानिन्ति पूजिन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति। पुनच परं भन्ते भगवा संतुष्टो इतरेतरेण पिण्डपातेन इतरेतरपिण्डपात संतुष्टया च वर्णवादी यं पिबन्ते भगवा संतुष्टो इतरेतरेण पिण्डपातेन इतरेतरपिण्डपात संतुष्टया च वर्णवादी इमं को अहं भन्ते भगवति तत्यं धम्मं समनुपस्सामि येन भगवन्तं सावका सक्करुन्ति गरुकरुन्ति मानिन्ति पूजिन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति। पुनच परं भन्ते भगवा संतुष्टो इतरेतरेण सेनासनेन इतरेतरसेनासन संतुष्टया च वर्णवादी यं पिबन्ते भगवा संतुष्टो इतरेतरेण सेनासनेन इतरेतरसेनासन संतुष्टया च वर्णवादी इमं को अहं भन्ते भगवति चतुर्थं धम्मं समनुपस्सामि येन भगवन्तं सावका सक्करुन्ति गरुकरुन्ति मानिन्ति पूजिन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति। पुनच परं भन्ते भगवा पविवित्तो पविवेकस्य च वर्णवादी यं पिबन्ते भगवा पविवित्तो पविवेकस्य च वर्णवादी इमं को अहं भन्ते भगवति पञ्चमं धम्मं समनुपस्सामि येन भगवन्तं सावका सक्करुन्ति गरुकरुन्ति मानिन्ति पूजिन्ति सक्कत्वा गरुकत्वा त्वा उपनिस्साय विहरन्ति। इमे को अहं भन्ते भगवते पञ्चधम्मे समनुपस्सामि। येहि भगवन्तं सावका सक्करुन्ति गरु करुन्ति मानिन्ति पूजिन्ति। सङ्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्तीति। अप्पाहारो समनो गौतमो अप्पाहारताय च वन्नवादीति। इति चे मङ्गुदाय सावका सक्करेयुं गरु करेयुं मानेयुं पूजेयुं। सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं। सन्तिकोपनमे उदाय सावका कोशकाहारापि अण्डकोशकाहारापि बेलुवाहारापि अण्डबेलुवाहारापि। अहङ्कोपनुदाय अप्येकदा इमिना पन्तेन समतित्तिकम्पि भुञ्जामि भीयोऽपि भुञ्जामि। अप्पाहारो समनो गौतमो अप्पाहारताय च वन्नवादीति। इति चे मङ्गुदाय सावका सक्करेयुं गरुकरेयुं मानेयुं। सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं। एते उदाय मम सावका कोशकाहारापि अण्डकोशकाहारापि बेलुवाहारापि अण्डबेलुवाहारापि। नमं ते मिना धम्मेन सक्करेयुं गरुकरेयुं मानेयुं पूजेयुं। सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं। सन्तुष्टो समनो गौतमो इतरेतरेण चीवरेण इतरेतरचीवरसन्तुष्ट्या च वन्नवादीति। इति चे मङ्गुदाय सावका सक्करेयुं गरुकरेयुं मानेयुं पूजेयुं। सङ्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं। सन्तिकोपनमे उदाय सावका पंसुकूलिकालुकचीवरधरा ते सुसाना वा सङ्कारकूटा वा पापनिका वा नन्तकानि उच्चिनित्वा सङ्घाटिं करित्वा धारयन्ति। अहङ्कोपनुदाय अप्येकदा गहपतिचीवराणि धारयेमि दल्हानि अन्तलोकानि अलापुलोमसानि। सन्तुष्टो समनो गौतमो इतरेतरेण चीवरेण ඉතරීතර චීවර සන්තුට්ටියාච වන්නවාදිති. ඉතිචේමං උදායසාාවකා සක්කරෙයුන් ගරුකරෙයුන් මානෙයුන් පූජෙයුන් සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙයුන් යේතේ උදායි මම සාාවකා පන්සකූලිකා ලුකචීවරධරා තේ සුසානාවා සංකාරකූටාවා පාපනිකාවා නන්තකානි උච්චිනිත්වා සංඝාතිං කරිත්වාධාරෙන්ති නමංතේ ඉමිනා ධම්මේන සක්කරෙයුන් ගරුකරෙයුන් මානෙයුන් පූජෙයුන් සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙයුන් සන්තුට්ඨෝ සමනෝ ගෝතමෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදීති. ඉතිචේමං උදායි සාාවකා සක්කරෙයුන් ගරුකරෙයුන් මානෙයුන් පූජෙයුන් සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙයුන් සන්තිකෝපනමේ උදායි සාාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උච්චේපකේ වතේ රතා තේ අන්තරඝරං පවිට්ඨා සමානා ආසනේන පිනිමන්තියමානාන සාදියන්ති අහංකෝ පනුදායි අප පේකදා නිමන්තේනේපි භුංජාමි සාලීනං ඕදනං විචිතකාලකං අනේක සූපං අනේක ව්‍යංජනං සන්තුට සමනෝගෝතමෝ ඉතරීතරේන පිණ්ඩපාතේන ඉතරීතර පිණ්ඩපාත සන්තුට්ඨියාච වන්නවාදීති. ඉතිචේමං උදායි සාාවකා සක්කරෙයුන් ගරුකරෙයුන් මානෙයුන් පූජෙයුන් සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙයුන් ඒතේ උදායි මම සාාවකා පිණ්ඩපාතිකා සපදානචාරිනෝ උච්චේපකේ වතේ රතා අන්තරඝරං පවිට්ඨා සමානා ආසනේන පිනිමන්තියමානා නසාදියන්ති නමංතේ ඉමිනා ධම්මේන සක්කරෙයුන් ගරුකරෙයුන් මානෙයුන් පූජෙයුන් සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරෙයුන් santutto samano gotamo itare tarena senasanena itare tara senasana santuttiya ca vannavaditi iti ce man udaya savaka sakkareyum garu kareyum maneyum pujeyum sakkatva garukatva upanissaya vihareyum santiko paname udaya savaka rukka mulika abho kasika te attamase channang na upenti ahanko panudai appekada kutagaresu piviharami ullitta valitte sunivate supussitangale supihitavata panesu santutto samano gotamo itare tarena senasanena itaritara senasana santuttiya ca vannavaditi iti ce man udaya savaka sakkareyum garukareyum maneyum pujeyum sakkatva garukatva Tva upanissaya vihareyum yete udaya mama savaka rukka mulika abho kasika te attamase channang na upenti namante imina dhammena sak kareyum garu kareyum maneyum pujeyum sakkatva garukatva upanissaya vihareyum pavivitto samano gotamo pavivekassa ca vannavaditi iti ce man udaya savaka sakkareyum garukareyum maneyum pujeyum sakkatva garukatva upanissaya vihareyum santiko paname udaya savaka aranyaka pantasenasana aranye vanapantani senasanani ajjo gahetva viharanti te anvandhamasaṃ saṅghamajje osaranti pāti mokkhundesāya ahaṅkho panudāya appekadā ākinno viharāmi bhikkhuhi bhikkhunīhi upasake upasikāhi ranyā rāja mahā mattehi tittiye tittiye sāvakehi pavivitto samano gotamo pavivekassa ca vannavaditi इति चेमं उदाय सावका सक्करेयुं गरु करेयुं मानेयुं पूजेयुं सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुं येते उदाय मम सावका आरण्यका पन्थसेनासनारण्ये वनपन्थानि पन्थानि सेनासनानि अञ्जो गहित्वा विहरन्ति अन्वन्धमासं सङ्घमञ्जे ओसरन्ति पातिमुखुन्देशाय नमन्ते इमिना धम्मेन सङ्करेयुं गरुकरेयुं मानेयुं पूजेयुं सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरेयुंति इति खोदाय न ममं सावकाय मे पञ्चहिदं मे सङ्करन्ति गरु करन्ति मानन्ति पूजन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति अन्थिको उदाय अन्ये च पञ्चधम्मा ये हि ममं सावका सक्करन्ति गरु करन्ति मानन्ति पूजन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति कथमे पञ्च इधुदाय ममं सावका अधिशीले संभाविन्ति शीलवा समनो गौतमो परमेन शीलखन्धेन समन्नागतोति यं पुदाय ममं सावका अधिशीले संभाविन्ति शीलवा समनो गौतमो परमेन शीलखन्धेन समन्नागतोति अयङ्को उदाय पठमो धम्मो येन ममं सावका सक्करन्ति गरु करन्ति मानन्ति पूजन्ति सक्कत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति पुनच परं उदाय मम सावका अभिकन्ते ज्ञानदर्शने संभाविन्ति जानं येवाह समनो गौतमो जानामीति पस्सं येवाह समनो गौतमो पस्सामीति अभिन्याय समनो गौतमो धम्मं देशेति नो अनभिन्याय सनिदानं समनो गौतमो धम्मं देशेति नो अनिदानं सप्पातिहारियं समनो गौतमो धम्मं देशेति नो अप्पातिहारियन्ति यं पुदाय ममं सावका अभिकान्ते ज्ञानदर्शने संभाविन्ति जानं येव समनो गतमो जानामीति पस्सं येव समनो गतमो पस्सामीति अभिन्याय समनो गतमो धम्मं देशेति नो अनभिन्याय सनिदानं समनो गतमो धम्मं देशेति नो अनिदानं सप्पाटिहारियं समनो गतमो धम्मं देशेति नो अप्पाटिहारियन्ति अयं खोदाय द्वितीयो धम्मो येन ममं सावका सक्करुन्ति गरु करुन्ति मानिन्ति पूजिन्ति सक्खत्वा गरुकत्वा उपनिस्साय विहरन्ति पुनच परं मुदाई ममं सावका अधिपन्याय संभाविन्ति पन्यवा समनो गतमो परमेन पन्याखंधेन समन्नागतो तंवत अनागतं वा वादपतं न दक्खति उपन्नं वा परप्पवादं न सहधम्मेन सुनिंगहितं निंगं हिस्सतेति नेतं ठानं विञ्जति तं किं मन्यसे उदाय अपिनुमे सावका एवं जानन्ता एवं पश्यन्ता अन्तरन्तरा कथं उपातेयुन्ति नो एतं भन्ते न कोपनाहं उदाय सावकेषु अनुशासनिं पत् चासिंसामि अन्यदत्थु ममं येव सावकानुशासनिं पच्चासिंसन्ति यं पुदाय ममं सावका अधिपन्याय संभाविन्ति पन्यवा समनो गतमो परमेन पन्याखंधेन समन्नागतो तंवत अनागतं वा वादपतं न दक्खति उपन्नं वा परप्पवादं न सहधम्मेन सुनिंगहितं निंगं हिस्सतेति नेतं ठानं विञ्जति अयं खोदाय ततियो धम्मो येन ममं सावका सक्करुन्ति गरु करुन्ति मानिन्ति पूजिन्ति सक्कत्वा गरुकत् त्वा उपनिस्साय विहरन्ति पुनच परं मुदाय मम सावका येन दुःखेन दुःखोतिन्ना दुःखपरेता ते मं उपसंकमित्वा दुःखं अरिय सच्चं पुञ्छन्ति ते साहं दुःखं अरिय सच्चं पुट्ठो व्याकरोमि තේසාහං චිත්තං ආරාධේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන තේමං දුක්ඛ සමුදයං පේයාල දුක්ඛ නිරෝධං පේයාල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සච්ඡං පුඤ්ඤන්ති තේසාහං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සච්ඡං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාධේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන යම් පුදායි මමං සාවකා යේන දුක්ඛේන දුක්ඛෝ තින්නා දුක්ඛ පරේතා තේමං උපසංකමිත්වා දුක්ඛං අරිය සච්ඡං පුඤ්ඤන්ති තේසාහං දුක්ඛං අරිය සච්ඡං පුට්ඨෝ ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාධේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන තේමං දුක්ඛ සමුදයං පේයාල දුක්ඛ නිරෝධං පේයාල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සච්ඡං පුඤ්ඤන්ති තේසාහං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදං අරිය සච්ඡං පුඤ්ඤන්ති ව්‍යාකරෝමි තේසාහං චිත්තං ආරාධේමි පඤ්ඤස්ස වෙය්‍යාකරණේන අයං කෝදායි චතුත්ථෝ ධම්මෝ යේන මමං සාවකා සක්කරොන්ති ගරු කරුන්ති මානෙන්ති පූජෙන්ති සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා චත්තාරෝ සතිපට්ඨානේ භාවෙන්ති ඉදුදායි භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු පේයාල චිත්තේ පේයාල ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං තත් ත්‍රච පනමේ සාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා චත්තාරෝ සම්මප්ප padhane bhavinti idhudai bhikkhu anuppannanam papakanam akusalanam dhammanam අනුපාදාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මුසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා චන්දංජනේති වායමති විරියං ආරභති චිත්තං පංගන්හාති පදහති තත්‍ර ච පන මේ සාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ සාවකා චත්තාරෝ ඉද්ධිපාදේ භාවෙන්ති ඉදුදායි භික්ඛු චන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති විරිය සමාධි පෙයාල චිත්ත සමාධි පෙයාල විමංසා සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදම් භාවේති තත්‍ර ච පන මේ සාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානම් පටිපදා යථා පටිපන්නාමේ සාවකා පංචින්ද්‍රියානි භාවෙන්ති ඉදුදායි භික්ඛු සද්ධින්ද්‍රියම් භාවේති උපසමගාමින් සම්බෝධගාමින් විරීන්ද්‍රියම් භාවේති පෙයාල සතින්ද්‍රයං භාවේති පෙයාල සමාධින්ද්‍රයං භාවේති පෙයාල පඤ්ඤින්ද්‍රයං භාවේති උපසමගාමින් සම්බෝධගාමින් තත්‍රච පනමේ සාවකා බහෝ අභිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ සාවකා පංච බලානි භාවෙන්ති ඉදුදායි භික් සද්ධා බලං භාවේති උපසමගාමින් සම්බෝධගාමින් විරිය බලං භාවේති පෙයාල සති බලං භාවේති පෙයාල සමාධි බලං භාවේති පෙයාල පඤ්ඤා බලං භාවේති උපසමගාමින් සම්බෝධගාමින් තත්‍රච පනමේ සාවකා බහෝ අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ සාවකා සත් බොජ්ජංගේ භාවෙන්ති ඉදුදායි භික්ඛු සති සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සංග පරිණාමින් ධම්මවිචය සම්බොජ්ජංගං භාවේති පෙයාල විරිය සම්බොජ්ජංගං භාවේති පෙයාල පීති සම්බොජ්ජංගං භාවේති පෙයාල පස්සද්ධි සම්බොජ්ජංගං භාවේති පෙයාල සමාධි සම්බොජ්ජංගං භාවේති පෙයාල උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සංග පරිණාමින් තත්‍රච පනමේ සාවකා බහෝ අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්තේ පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ සාවකා අරියං අට්ඨංගිකං මග්ගං භාවෙන්ති ඉදුදාය භික්ඛු සම්මා දිට්ඨින් භාවේති සම්මා සංකප්පං භාවේති සම්මා වාචං භාවේති සම්මා කම්මන්තං භාවේති සම්මා ආජීවං භාවේති සම්මා වායාමං භාවේති සම්මා සතිං භාවේති සම්මා සමාධිං භාවේති තත්‍ර ච පනමේ සාවකා බහූ අභිඤ්ඤාසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානම් පටිපදා යථා පටිපන්නා මේ සාවකා අට්ඨ විමුක්ඛේ භාවෙන්ති රූපේ රූපානි පස්සති අයං පඨමෝ විමුක්ඛ අඤ්ඤත්තං අරූප සංඤී බහින්ධා රූපානි පස්සති අයං ဒුතියෝ විමුක්ඛ සුභන්තේව අධිමුත්තෝ හෝති අයං තතියෝ විමුක්ඛ සම්බසරූප සංඥානං සමතික්කම්ම පටිඝ සංඥානං අත්ථංගම නානත්ථ සංඥානං අමනසිකාරා අනන්ත ආකාසති ආකාසානං සායතනං උපසම්පජ්ජ විහරති අයං චතුත්ථ විමුක්ඛ සම්බස ආකාසානං සායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤානන්ති විඤ්ඤානං චායතනං උපසම්පජ්ජ විහරති අයං පංචමෝ විමුක්ඛ සම්බස විඤ්ඤානං චායතනං සමතික්කම්ම නත්ති කිංචේති ආකින්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති අයං චට්ඨ විමුක්ඛ සම්බස ආකින්චඤ්ඤායතනං සමතික්කම්ම නේව සඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති අයං සත්තමෝ විමුක්ඛ සම්බසෝ නේව සඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤා වේදෛත නිරෝධං උපසම්පජ්ජ විහරති අයං අට්ඨමෝ විමුක්ඛ తంత్రచ పన మే సావకా బహు అభిన్యావో సాన పారమిపంతా విహరంతి పునచ పరం ఉదాయి అఖాతమయ సావకానం పటిపద యథా పటిపన్నా మే సావక అంఠ అభిభాయతనాని భావయంతి అంజత్తం రూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి పరితంతాని సువర్ణ దుంబన్నాని తాని అభిభూయ జానామి పశ్యామీతి ఏవం సంజ్ఞీ హోతి ఇదం పఠమం అభిభాయతనం అంజత్తం రూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి అంపమానాని సువర్ణ దుంబన్నాని తాని అభిభూయ జానామి పశ్యామీతి ఏవం సంజ్ఞీ హోతి ఇదం ద్వితీయం అభిభాయతనం అంజత్తం అరూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి పరితంతాని సువర్ణ దుంబన్నాని తాని అభిభూయ జానామి పశ్యామీతి ఏవం సంజ్ఞీ హోతి ఇదం తతీయం అభిభాయతనం అంజత్తం అరూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి అంపమానాని సువర్ణ దుంబన్నాని తాని అభిభూయ జానామి పశ్యామీతి ఏవం సంజ్ఞీ హోతి ఇదం చతుర్థం తం అభిభాయతనం అంజత్తం అరూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి నీలాని నీలవర్ణాని నీలని దర్శనాని నీలని భాసాని శయ్యథాపి నామ ఉమ్మా పుంఫం నీలం నీలవర్ణం నీలనిదర్శనం నీలనిభాసం శయ్యథాపి వాపనతం వత్ంతం బారాదశయ్యకం ఉభతో భాగవిమట్టం నీలం నీలవర్ణం నీలనిదర్శనం నీలనిభాసం ఏవమేవం అంజత్తం అరూప సంజ్ఞీ ఏకో బహిందారూపాని పశ్యతి నీలాని నీలవర్ణాని నీలని దర్శనాని నీలని భాసాని තානි අභිභුය ජානාමි පස්සාමීති එවං සඤ්ඤීහෝති ඉදම් පංචමං අභිභායතනං අඤ්ඤත්තං අරූපසඤ්ඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති පීතානි පීතවන්නානි පීතනි දස්සනානි පීතනි භාසානි සේයථාපි නාම කනිකාර පුප්පං පීතං පීතවන්නං පීතනි දස්සනං පීතනි භාසං සේයථාපි වාපනතං වත්තං බාරාණසේයකං උභතෝ භාගවිමට්ටං පීතං පීතවන්නං පීතනි දස්සනං පීතනි භාසං ඒවමේවං අඤ්ඤත්තං අරූපසඤ්ඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති පීතානි පීතවන්නානි පීතනි දස්සනානි පීතනි භාසානි තානි අභිභුය ජානාමි පස්සාමීති එවං සඤ්ඤීහෝති ඉදං චට්ඨං තං අභිභායතනං අඤ්ඤත්තං අරූපසඤ්ඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතක වන්නානි ලෝහිතක නිදස්සනානි ලෝහිතක නිභාසානි සේයථාපි නාම බන්ධු ජීවක පුප්පං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං සේයථාපි වාපනතං වත්තං බාරාණසේයකං උභතෝ භාගවිමට්ටං ලෝහිතකං ලෝහිතක වන්නං ලෝහිතක නිදස්සනං ලෝහිතක නිභාසං ඒවමේවං අඤ්ඤත්තං අරූපසඤ්ඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතක වන්නානි ලෝහිතක නිදස්සනානි ලෝහිතක නිභාසානි තානි අභිභුය ජානාමි පස්සාමීති එවං සඤ්ඤීහෝති ඉදං සත්තමං අභිභායතනං අඤ්ඤත්තං අරූපසඤ්ඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි සේයථාපි නාම ඕසධීතාරකා ඕදාත වන්නා ඕදාත නිදස්සන ඕදාත නිභාසා සේයථාපිවාපනතං වත්තං බාරානසේයකං උභතෝ භාගවිමට්ටං ඕදාතං ඕදාත වන්නං ඕදාත නිදස්සනං ඕදාත නිභාසං ඒවමේවං අඤ්ඤත්තං අරූප සංඤී ඒකෝ බහින්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාත වන්නානි ඕදාත නිදස්සනානි ඕදාත නිභාසානි තානි අභිභුය ජානාමි පස්සාමීති ඒවං සංඤී හෝති ඉදං අට්ඨමං අභිභායතනං තත්‍ර ච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤාවෝ සාන පාරමිප්පත් තා විහරಂತಿ පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානම් පටිපදා යථා පටිපන්නා මේ සාවකා දස කසිනායතනානි භාවෙන්ති පඨවි කසින මේකෝ සංජානාති උද්ධං අධ තිරියං අද්වයං අප්පමානං ආපෝ කසින මේකෝ සංජානාති පේයාල තේජෝ කසින මේකෝ සංජානාති පේයාල වායෝ කසින මේකෝ සංජානාති පේයාල නීල කසින මේකෝ සංජානාති පේයාල පීත කසින මේකෝ සංජානාති පේයාල ලෝහිත කසින මේකෝ සංජානාති පේයාල ඕදාත කසින මේකෝ සංජානාති පේයාල ආකාශ කසින මේකෝ සංජානාති පේයාල විඤ්ඤාණ කසින මේකෝ සංජානාති උද්ධං අධ තිරියං අද්වයං අප්පමානං තත්‍ර ච පන මේ ශාවකා බහෝ අභිඤ්ඤවෝ සාන පාරමිප්පත්තා විහරಂತಿ පුනච පරං උදායි අක්ඛාතාමය ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා චත්තාරි ධානානි භාවෙන්ති ඉදුදායි භික්ඛු විවිච්ඡ චේවකාමේහි විවිච්ච අකුසලේ ධම්මේහි සවිතක් ekkang savicarang vivekajang piti sukhang pathamang jhanang upasampajja viharati so imameva kayang vivekajena piti sukhena abhisandeti parisandeti paripureti parimpharati nasa kinchi sambhavato kayasa vivekajena piti sukhena apputang hoti seyathāpi udāyi dakkho nahāpakovā nahāpakante vāsevā kansathāle nahāniya cunnāni ākiritvā udakena paripphosakaṁ paripphosakaṁ sandeya sāsanahāniya pindi snehānugatā sneha paretā santara bāhirā phutā snehena nacha pagharani eva meva kho udai bhikkhu ima meva kayang vivekajena piti sukhena abhisandeti parisandeti paripureti parimpharati nasa kinchi sambhavato kayasa vivekajena piti sukhena apputang hoti punacha parang udai bhikkhu vitakka vicharanam upasama peyala dutiyan jhanam upasampajja viharati so imameva kayang samadhijena piti sukhena abhisandeti parisandeti paripureti parimpharati nasa kinchi sambhavato kayasa samadhijena piti sukhena apputang hoti seyathāpi udāyi udakarahado ubhiddo dako tassane vassa purattimāya disāya udakassāya mukhaṁ na paccimāya disāya udakassāya mukhaṁ na uttarāya disāya udakassāya mukhaṁ na dakkhināya disāya udakassāya mukhaṁ devo ca kālena kālaṁ na sammā dhāraṁ anuppavicceya athakho tammā ca udakarahadā sītā vāridhārā ubhijitvā තමේව උදකරහදං සීතේන වාරිනා අභිසන්දෙය පරිසන්දෙය පරිපූරෙය පරිම්පරෙය නාසකින්චි සම්භාවතෝ උදකරහදස්ස සීතේන වාරිනා අම්පුටං අස්ස ඒවමේව කෝඋදායි භික්ඛු ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිම්පරති නාසකින්චි සම්භාවතෝ කායස්ස සමාධිජේන පීතිසුඛේන අම්පුටං හෝති පුනච පරං උදායි භික්ඛු පීතියාච විරාගා පේයාල තතියංජානං උපසම්පජ්ජ විහරති සෝයිමමේව කායං නිප්පේතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිම්පරති නාසකින්චි සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුඛේන අම්පුටං හෝති සේයථාපි උදායි උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවන්ධානි උදකානුගගතානි අන්තෝනි මුග්ග පෝසිනි තානියාව චංගායාවච මූලා සීතේන වාරිනා අභිසන්නානි පරිසන්නානි පරිපූරානි පරිම්පුටානි නනේ සංකින්චි සම්භාවතං උප්පලානං වා පදුමානං වා පුණ්ඩරීකානං වා සීතේන වාරිනා අම්පුටං අස්ස ඒවමේව කෝ උදායි භික්ඛු ඉමමේව කායං නිප්පේතිකේන සුඛේන අභිසන්දේති පරිසන්දේති පරිපූරේති පරිම්පරති නාසකින්චි සම්භාවතෝ කායස්ස නිප්පේතිකේන සුඛේන අම්පුටං හෝති පුනච පරං උදායි භික්ඛු සුඛස්ස ච පහනා දුක්ඛස්ස ච පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛං අසුඛං උපේක්ඛා සති පාරිසුද්ධිං චතුත්ථං ඥානං උපසම්පජ්ජ විහරති සෝයිමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝති නාසකින්චි සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති සේයථාපි උදායි පුරිසෝ ඕදාතේන වත්තේන සසී සම්පාරුපිත්වා නිසින්නෝ අස්ස නාසකින්චි සම්භාවතෝ කායස්ස ඕදාතේන වත්තේන අප්පුටං අස්ස ඒවමේව කෝ උදායි භික්ඛු ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන පරිත්වා නිසින්නෝති නාසකින්චි සම්භාවතෝ කායස්ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්පුටං හෝති තත්‍ර ච පනමේ ශාවකා බහෝ අභිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා විහරಂತಿ පුනච පරං උදායක්ඛාතමයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා ඒවං පජානන්ති අයං කෝ මේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භවෝ ඕදන කුම්මාසෝ පචයෝ අනිච්චුච්ඡාදන පරිමද්දන භේදන විද්ධන්සන ධම්මෝ ඉදංච පනමේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධං සේයථාපි උදායි මනි වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්ම කතෝ අට්ඨංචෝ විප්පසන්නෝ සම්බාකාර සම්පන්නෝ තත්ත්‍රස්ස සුත් තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා තමේනං චක්ඛුමා පුරිසෝ හත්තේ කරිත්වා පඤ්චවික්ඛේය අයං කෝ මනි වේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්ම කතෝ අච්චෝ විප්පසන්නෝ සම්බාකාර සම්පන්නෝ තදිදං සුත්තං ආවුතං නීලංවා පීතංවා ලෝහිතංවා ඕදාතංවා පණ්ඩුසුත්තංවාති ඒවමේවකෝ උදායක්ඛාතාමයා සාවකානං පටිපදා යථා පටිපන්නාමේ සාවකා ඒවං ජානන්ති අයංකෝ මේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භව ඕදන කුම්මා සූපචයෝ අනිච්චුච්ඡාදන පරිමන්දන භේදන විද්ධන්සන ධම්මෝ ඉදංච පනමේ විඤ්ඤාණං එත්ථ සිතං එත්ථ පටිබද්ධන්ති තත්ත්‍රච පනමේ සාවකා බහු අභිඤ්ඤාවෝ සාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානං පටිපදා යථා පටිපන්නා මේ සාවකා ඉමං හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපින් මනෝමයං සම්බංග පච්චංගින් අහීනින්ද්‍රියං සේයථාපේ උදායි පුරිසෝ මුඤ්ජම්හා ඊසිකං පබ්බාහෙය්‍ය තස්ස ඒව මස්ස අයං මුඤ්ජෝ අයං ඊසිකා අඤ්ඤෝ මුඤ්ජෝ අඤ්ඤා ඊසිකා මුඤ්ජම්හාත්වේව ඊසිකා පබ්බාල්හාති සේයථාපිවා පනුදායි පුරිසෝ අසිංකෝසියා පම්බාහෙය්‍ය තස්ස ඒව මස්ස අයං අසි අයං කෝසි අඤ්ඤෝ අසි අඤ්ඤා කෝසි කෝසියාත්වේව අසි පම්බාල්හෙත් හති සේයථාපිවා පනුදායි පුරිසෝ අහිං කරණ්ඩා උද්ධරෙය්‍ය තස්ස ඒව මස්ස අයං අහි අයං කරණ්ඩෝ අඤ්ඤෝ අහි අඤ්ඤෝ කරණ්ඩෝ කරණ්ඩාත්වේව අහි උම්භතෝති ඒවමේවකෝ උදායි අක්ඛාතාමයා සාවකානං පටිපදා යථා පටිපන්නා මේ සාවකා ඉමං හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනන්ති රූපින් මනෝමයං සම්බංග පච්චංගින් අහීනින්ද්‍රියං తత్ర చ పన మే సావకా బహు అభిన్యావోసాన పారమిపంతా విహరంతి. పునచ పరం ఉదాయి అఖాతా మయా సావకానం పటిపద యథా పటిపన్నా మే సావకా అనేక విహితం ఇంధి విధం పంచనుభుంతి. ఏకోపి హుత్వా బహుధా హుంతి, బహుధాపి హుత్వా ఏకో హుంతి. ఆవిభావం తిరోభావం తిరోఖుండం, తిరోపాకారం తిరోపంబతం అసంజమానా గచ్చంతి. సేయథాపి ఆకాశే పఠవ్యాపి ఉమ్ముంజని ముంజం కరుంతి, సేయథాపి ఉదకే. ఉదకేపి అభిజ్యమానే గచ్చంతి, సేయథాపి పఠవ్యం. ఆకాశేపి పల్లంకేన కమంతి, సేయథాపి పక్షీ సకును. ఇమేపి చందిమ సూర్యే ఏవం మహిందికే ఏవం మహానుభావే. పానినా పరిమసంతి పరిమంజంతి. యావ బ్రహ్మలోకాపి కాయేన వసం వతంతి, సేయథాపి ఉదాయి దక్ఖో కుంభకారో. కుంభకారంతే వాసీవ సుపరికమ్మ కతాయ మత్తికాయ యన్యదేవ భాజన వికతిం ఆకంఖేయ. తంత దేవ కరేయ అభినిపాదేయ. సేయథాపి వా పనుదాయి దక్ఖో దంతకారో. దంతకారంతే వాసీవ సుపరికమ్మ కతస్మిం దంతస్మిం యన్యదేవ దంత వికతిం ఆకంఖేయ. తంత దేవ కరేయ అభినిపాదేయ. సేయథాపి వా పనుదాయి దక్ఖో సువర్ణకారో. సువర్ణకారంతే వాసీవ సుపరికమ్మ కతస్మిం సువర్ణస్మిం యన్యదేవ సువర్ణ వికతిం ఆకంఖేయ. తంత దేవ కరేయ అభినిపాదేయ. ఏవమేవ ఖోదాయి ఖాతా మయా సావకానం పటిపద యథా పటిపన్నా మే సావకా అనేక విహితం ఇంధి విధం పంచనుభుంతి. ఏకోపి హుత్వా బహుధా హుంతి, బహుధాపి హుత్వా ఏకో హుంతి. ආවිභාවන්තිරෝභාවන්තිරෝකුණ්ඩං තිරෝපාකාරං තිරෝපම්බතං අසංජමානාගච්ඡන්ති සේයථාපි ආකාසේ පඨවියාපියුම්මුජනිමුජං කරුන්ති සේයථාපි උදකේ උදකේපි අභෙජ්ජමානේ ගච්ඡන්ති සේයථාපි පඨවියං ආකාසේපි පල්ලංකේන කමන්ති සේයථාපි පක්ඛී සකුණු ඉමේපි චන්දිම සුරේවං මහින්ධිකේ ඒවං මහානුභාවේ පානිනා පරිමසන්ති පරිමජ්ජන්ති යාව බ්‍රහ්මලෝකාපි කායේන වසං වත්තෙන්ති තත්ත්‍රච පනමේ ශාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උභෝ සද්දේ සුනන්ති දිබ්බේච මානුසේච ඒදුරේ සන්තිකේච සේයථාපි උදායි බලවා සංඛධමකෝ අප්පකසිරේනේව චතුද්දිසා විඤ්ඤාපේය ඒවමේව කෝ උදායි අක්ඛාතා මයා ශාවකානම් පටිපදා යථා පටිපන්නාමේ ශාවකා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය උභෝ සද්දේ සුනන්ති දිබ්බේච මානුසේච යේදුරේ සන්තිකේච තත්ත්‍රච පනමේ ශාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා ශාවකානං පටිපදා යථා පටිපන්නාමේ ශාවකා පරසත්තානං පරපුංගලානං චේතසා චේතෝ පරිච්ච පජානන්ති සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානන්ති විතරාගං වාචිත්තං විතරාගං චිත්තන්ති පජානන්ති සදු සංවාචිත්තං සදු සංචිත්තන්ති පජානන්ති වීතදෝ සංවාචිත්තං වීතදෝ සංචිත්තන්ති පජානන්ති සමෝහං වාචිත්තං සමෝහං චිත්තන්ති පජානන්ති වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තන්ති පජානන්ති සංඛිත්තං වාචිත්තං සංඛිත්තං චිත්තං තන්ති පජානන්ති වික්ඛිත්තං වාචිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානන්ති මහංගතං වාචිත්තං මහංගතං චිත්තන්ති පජානන්ති අමහංගතං වාචිත්තං අමහංගතං චිත්තන්ති පජානන්ති සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තන්ති පජානන්ති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තන්ති තන්ති පජානන්ති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තන්ති පජානන්ති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තන්ති පජානන්ති විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තන්ති පජානන්ති අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති සේයථාපි උදායි ඉත්තිවා පුරිසෝවා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අත්චේවා උදපත්තේ සකං මුඛනිමිත්තං පච්චවික්ඛමානෝ සකනිකං වා සකනිකන්ති ජානීය අකනිකං වා අකනිකන්ති ජානීය ඒවමේව කෝ උදායි අක්ඛාතමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා පරසත්තානං පරපුංගලානං චේතසා චේතෝ පරිච්ච පජානන්ති සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානන්ති විතරාගං වාචිත්තං විතරාගං චිත්තන්ති පජානන්ති සදෝසං වාචිත්තං සදෝසං චිත්තන්ති පජානන්ති පේයාල විතදෝසං වාචිත්තං පේයාල සමෝහං වාචිත්තං පේයාල විතමෝහං වාචිත්තං තං පෙයාල සංකෙත්තං වාචිත්තං පෙයාල වික්කිත්තං වාචිත්තං පෙයාල මහංගතං වාචිත්තං පෙයාල අමහංගතං වාචිත්තං පෙයාල සෞතරං වාචිත්තං පෙයාල අනුත්තරං වාචිත්තං පෙයාල සමාහිතං වාචිත්තං පෙයාල අසමාහිතං වාචිත්තං පෙයාල විමුත්තං වාචිත්තං පෙයාල අවිමුත්තං වාචිත්තං අවිමුත්තං චිත්තන්ති පජානන්ති තන්ත්‍රච පනමේ සාවකා බහෝ අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතා මයා සාවකානම් පටිපදා යථා පටිපන්නා මේ සාවකා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයතිදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ විසතිම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාරී සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහන් සම්පි ජාති සත සහස් සම්පි අනේකේපි සංවට්ට කප්පේ අනේකේපි විවට්ට කප්පේ අනේකේපි සංවට්ට විවට්ට කප්පේ අමුත්‍රාසිං ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒව මාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටි සංවේදී ඒව මායු පරියන්තු සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදින් තත්ත්‍රාපාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒව මාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටි සංවේදී ඒව මායු පරියන්තෝ සෝ තතෝ චුතෝ ඉදුපපන්නෝති ඉති සාකාරං සෞන්දේසං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයථාපි උදායි පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤංගාමං ගච්ඡේය සම්හාපි ගාමාඤ්ඤං ගාමං ගච්ඡේය සෝතම්හාගාමාසකඤ්ඤේවගාමංපච්චාගච්ඡේය තස්සඒවමස්ස අහංකෝසකම්හාගාමා අමුංගාමංඅගංචින් තත්‍රේවං අට්ඨාසින් ඒවං නිසේදින් ඒවං අභාසින් ඒවං තුන්හි අහෝසින් තම්මාපිගාමා අමුංගාමං අගංචින් තත්‍රාපේවං අට් තාසින් ඒවං නිසේදින් ඒවං අභාසින් ඒවං තුන්හි අහෝසින් සෝම්හිතම්හාගාම සකඤ්ඤේව ගාමං පච්චාගතෝති ඒවමේවකෝදයි අක්ඛාතමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරන්ති සේයතිදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පෙයාල ඉතිසාකාරං සෞන්දේසං අනේක විහිතං පුබ්බේ නිවාසං අනුස්සරන්ති තන්ත්‍රච පනමේ සාවකා බහු අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතමයා සාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපඤ්ජමානේ හීනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුග්ගතේ යථාකම්මෝපගේ සත්තේ පජානන්තේ ඉමේවත භුන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී පෙයාල මනුදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා තේකායස්ස භේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතං නිරයං උපපන්න ඉමේවා පන භුන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී පෙයාල මනුසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨි ති කම්ම සමාදාන තේ කායස්ස භේදා පරම්මරණ සුගතින් සංගං ලෝකං උපපන්නාති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපජ්ජමානේ ඊනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මූපගේ සත්තේ පජානන්ති සේයථා පස්සුදායිද්වේ අගාරා සද්වාරා තත්තචක්කුමා පුරිසෝ මජ්ජේතිතෝ පස්සේය මනුස්සේගේයං පවිසන්තේ පිනික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝ උදායි අක්ඛාතමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සන්ති චවමානේ උපපජ්ජමානේ ඊනේ පනීතේ සුවන්නේ දුම්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මූපගේ සත්තේ පජානන්ති තත්ත්‍රච පනමේ ශාවකාබව අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තා විහරන්ති පුනච පරං උදායි අක්ඛාතමයා ශාවකානම් පටිපදා යථා පටිපන්නා මේ ශාවකා ආසවානං ඛයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පඤ්ජ විහරන්ති සේයථාපි උදායි පම්බත සංඛේබේ උදකරහද අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ තත්තචක්ඛුමා පුරිසෝ තීරේතිතෝ පස්සේය සිප්පි සම්බුකම්පි සංඛර කඨලම්පි මච්චගුම්බම්පි චරන්තම්පි තිට්ඨන්තම්පි තස්ස ඒව මස්ස අයංකෝ උදකරහදෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ තත්ත්‍රිමේ සිප්පි සම්බුකම්පි සංඛර කඨලාපි මච්චගුම්බාපි චරන්තිපි තිට්ඨන්තිපීති Eva meva kho udai akkhata maya savakanam patipada. Yatha patipanna me savaka. Āsavānaṁ khayā anāsavāṁ ceto vimuttiṁ paññā vimuttiṁ. Ditteva dhamme sayaṁ abhinyā sacchikattvā upasampajja viharanti. Tantraca paṇame sāvakā bahu. Abhinyāvo sāna pāramippantā viharanti. Ayaṅkho udāya pañcamo dhammo. Yena mamaṁ sāvakā sakkaronti. Garu karunti māninti pūjanti. Sakkattvā garukattvā upanissāya viharanti. Ime kho udāya pañca dhammā. Yehi mamaṁ sāvakā sakkaronti garukaronti. Māninti pūjanti. Sakkattvā garukattvā upanissāya viharanti ti. Idama voca bhagavā. Attamano sakuludāyi parimbhājako. Bhagavato bhāsitaṁ abhinandeti. Mahāsakuludāyi suttaṁ sattamaṁ.